මන්දිර බද්ද අලුත් බද්දක් මිලියන 100ට වඩා වැඩි වියදම කරලා තියෙනවා. නිවාස සඳහා බද්දක් අය කිරීම, ඉතින් සුපිරි නිවාස සඳහා මාලිගා සඳහා බදු අය කිරීම හොඳයි. අපි සම්මානායක මාස්ටර්ගෙටත් මේ බද්ද ප්‍රදී ගලන තුමා විදිහට එතුමායට දැනගෙනම වෙන්න ඇති කියන්න ඇත්තේ කමක් නැහැ. එහෙම තියෙද්දි ඒ බද්ද පනෝපික හොඳයි. ඒ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් තමයි මේ වඩාත් සාර්ථක වෙන්නේ.